මට නම් පේරෙන්නේ ආණ්ඩුවේ අත්‍යාරුයා. එයාගේ මුලේ අත්‍යාරුයා. එයාට එක සැරේකට පේනවා මේ හම්බන්තොට වැරදි කියලා. එයාම කියනවා මේක කරපු අපරාධයක්. ඒ කියන්නේ යා නඩු తీදු නෙවෙයි දීලා තියෙන එයාගේ තීන්දුව. ඇකිලි දින. ඉතින් එහෙම එක්කෙනෙක් දැන් වයසට යනකොට තවත් සත්‍ය නරක් වෙලා ඇති. ඒක තමයි ප්‍රකාශනය. ඔයා කවුද පිළිගන්නේ ඉතින් මේකේ දවසට ඒ වගේ.